පූතිගත්ත තිස්ස තෙරණුවෝ. සැවැත්නුවර වැසි එක් කුලපුත්‍රයෙක් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අසා බුදු සසුනෙහි පැවිදිව උපසම්පදාවද ලබා විසුවේය. ඒ ස්ථවීරතුමා තිස්ස ස්ථවීර නම් විය. පසු කලෙක ඒ ස්ථවීරතුමා රෝගාවතුර විය. එතුමාගේ ශරීරයෙහි කුඩා බිබිලි සෑදී ක්‍රමයෙන් ඒවා නෙල්ලි ගෙඩි, දෙහි ගෙඩි, දොඩම් ගෙඩි, බෙලි ගෙඩි පමණ මහත් වී පැසවී පුපුරන්නට විය. කාරුණික භික්ෂූහු ආහාර බෙහෙත් සපයා දීමෙන්ද, සිවුරු හා වාසස්ථානය පවිත්‍ර කිරීමෙන්ද තිස්ස ස්ථවීරයන්ට උපස්ථාන කළහ. කල්යාමෙන් මුළු සිරුරම කුණු වී ගියෙන් තිස්ස ස්ථවීරතුමාගේ නමද වෙනස් විය. ශරීරය කුණු වී ඇති බැවින් එතුමා පූතිගත්ත තිස්ස යන නමින් හඳුන්වන්නට විය. භික්ෂූන් වහන්සේලා කොතෙක් උපස්ථාන කළද රෝගය මදකදු අඩු කළ නොහැකි විය. කල්යාමේදී එතුමාගේ ශරීරයේ ඇටද බිඳෙන්නට විය. ඇට බිඳීමෙන් තිස්ස තෙරණුවන්ට නැගී සිටින්නට, වාඩිවන්නට, තබා හැරෙන්නට, පෙරලෙන්නටද නොපිළිවන් විය. අධික දුර්ගන්ධය නිසා කෙනෙකුට ලං විය නොහැකි විය. උපස්ථාන නොකළ හැකි තත්ත්වයට පැමිණි බැවින් උපස්ථායක භික්ෂූහු අතහැර දැමූහ. තිස්ස ස්ථවීර ලේ සැරව ගොඩේ අනාථව සයනය කළේය. තථාගතයන් වහන්සේ ලොව බලා වදාරණ සේක් අනාථව සයනය කරන තිස්ස ස්ථවීරයන් දුටුසේක. උන්වහන්සේ දැන් මාහැර මේ භික්ෂුවට අන් පිහිටක් නැතැයි ගඳකිලියෙන් නික්ම විහාරචාරිකාවෙහි හැසිරෙන සේක් ගිනිහල්ගෙට වැඩම කොට වතුර සැලියක් ලිප තබා එය උණුවනතුරු එහිම වැඩ, වතුර උණු වූ පසු රෝගී භික්ෂුව වෙත වැඩම කොට ඒ භික්ෂුව ඇඳත් සමග ඔසවා ගිනිහල්ගෙට ගෙන එනු පිණිස ඇඳේ පසකට අත තැබූහ. එකල්හි භික්ෂූහු අපි ගෙන යන්නෙමුයි තථාගතයන් වහන්සේ ඉවත්වන්නට කියා ඇඳ ඔසවා ගිනිහල්ගෙට රෝගී භික්ෂුව ගෙන ගියහ. ඉක්බිති තථාගතයන් වහන්සේ රෝගී භික්ෂුවගේ අපවිත්‍රව තිබූ සිවුර සෝදවා භික්ෂුව උණුදියෙන් සියතින්ම නහවා පිරිසිදුකොට සේදූ සිවුරු පෙරවූහ. රෝගී භික්ෂුවට එයින් මහත් සැනසිල්ලක් ලැබී සිත එකඟ කරගත හැකි විය. එකල්හි තථාගතයන් වහන්සේ භික්ෂුවගේ හිස සමීපයේ සිට ධර්ම දේශනා කළහ. දේශනා අවසානයේහි සියල්ල විසින් හැරදමා සිටි පූතිගත්ත තිස්ස තෙරණුවෝ සියලු කෙලෙසුන් නසා අරහත් ඵලයට පැමිණියහ. එක්වරක සැලකීමට කෙනෙකු නැතිව සිටි උදරාබාධයකින් පෙළුණු භික්ෂුවකටද තථාගතයන් වහන්සේ ආනන්ද ස්ථවීරයන් වහන්සේ සමග ගොස් උණුපැනින් නහවා උපස්ථාන කළ බවද විනය පිටකේ මහා වග්ගපාලියේ සඳහන්ව ඇත්තේය. සෝපාක දරුවාට අනුග්‍රහ කිරීම. සෝපාක රහත් වීමට නිසි පින් ඇති දරුවෙකි. එහෙත් අන්තිම ජාතියේ උපන්නේ රජගහනුවර පහත් කුලයකය. එපිද සාර්මාසයකින් ඔහුගේ පියා මලේය. ඉන් පසු සුළු පියා ඔහු පෝෂණය කළේය. ඔහු සත් අවුරුදු වයසට පැමිණි පසු දිනක් සුළු පියා ඔහුගේ දරුවන් හා කෝලහාල කළේයයි කිපි. සෝපාක අමුල් සොහොනකට ගෙන ගොස් දෙයත් එක්කොට තදින් බැඳ මූ හිවලුන් විසින් කාදමනු ලැබේවා යයි ඒ රැහැනින්ම මලමිනියක බැන්දේය. පශ්චිම භවිකයන් නොමැරිය හැකිය. එබැවින් සතුන්ගේ හෝ අමනුෂ්‍යයන්ගේ හෝ ඔහුට පීඩාවක් නොවීය. මධ්‍යම රාත්‍රියේ ඔහු විලාප කියමින් හැඬීය. එවෙලෙහි තථාගතයන් වහන්සේ ලොව බලා වදාරණ සේක් ඔහු දැක විහාරයේ සිටම ආලෝකයේ යවා ඔහුට පෙනී සිට ඒහි සෝපාක මා බායි ඔලෝකස්සු තථාගතං අහංතං තාරයිස්සාමි රාහු මුඛේව චන්දිමං යන ගය වදාළසේක. සෝපාක සෝවාන් ඵලයට පැමිණ එකෙනෙහි බුද්ධානුභාවයෙන් බන්ධනයෙන් මිදී තථාගතයන් වහන්සේ වැඩවෙසෙන ගඳකෙළිය ඉදිරියට පැමිණියේය. සෝපාකගේ මව පසුදින ඔහු නොදැක ඔහු ගැන කිසි තොරතුරුවක් සුළුපියාගෙන්ද දැනගන්නට නොලැබී දරුවා සොයා ඇවිදින්නේ බුදුරදුන් වෙත පැමිණ උන්වහන්සේගෙන් දරුවා ගැන විමසුවාය. තථාගතයන් වහන්සේ 이르දි බලයෙන් දරුවා නොපෙනෙන පරිදි කොට ඇයට දහම් දෙසූහ. ඕතමෝ දහම් අසා සෝවාන් ඵලයට පැමිණියාය. සෝපාක එය අසා අරහත්වයට පැමිණියේය. ඉක්බිති තථාගතයන් වහන්සේ 이르දි බලය ඉවත් කළසේක. මව දරුවා දැක ඉමහත් සෝමනස්සයට පැමිණ සෝපාක අරහත්වයට පැමිණ සිටිනු අසා තථාගතයන් වහන්සේ සමීපෙහි පැවිදි කරවා ගියාහ. භාග්‍යවතුන් වහන්සේ ඒ සත්හැවිරිදි සාමණේර නමගෙන් ඒක නාමකින් යනාදීන් ප්‍රශ්න දසයක් අසා වදාරා ඒවාට පිළිතුරු දීමෙන් පසු කුඩා සාමණේර නමට උපසම්පදාව දුන්සේක. සර්වඥතා ඥානය සබ්බං සංකම සංකතං අනවසේසං ජානා තීති සබ්බං යුත ඥානං යනුවෙන් පටිසම්භිදා මග්ගේහි දක්වා ඇති පරිදි සංකත වූද අසංකත වූද සකල ධර්ම සමූහය නිර්වශේෂයෙන් දන්නා ඥානය සර්වඥතා ඥානයයි සඳහන් වේ. එය ලෞතුරා බුදුන්ට අරහත් මාර්ග චිත්තේ ඇතිවීමෙන් ලැබෙන විශේෂ ඥානයකි. අරහත් මාර්ග චිත්තය ශ්‍රාවකයෝද ලබති. එහෙත් ඔවුනට සර්වඥතා ඥානය නොලැබේ. බුදුවරුන්ගේ අරහත් මාර්ග චිත්තේහි ඇති විශේෂය එහි ඇතිවීමෙන් සර්වඥතා ඥාන ආදී සකල බුද්ධ ගුණයන්ද ලැබීමය. සංකත යනු ප්‍රත්‍යයෙන් හටගන්නා නාම රූප ධර්මයෝය. රූප වේදනා සංඥා සංඛාර විඥාන යන පඤ්චස්කන්ධයම සංකතය. ඒවාට සංස්කාරයෝ යයිද කියනු ලැබේ. ප්‍රත්‍යයන්ගෙන් හට ගැනීමක් නැතිව ඇත්තා වූ නිර්වාණය හා ප්‍රඥප්තිහු අසංකතයෝය. ලෝකේහි යමක් ඇතිනම් ඒ සියල්ලම සංකත අසංකත දෙපක්ෂයෙන් එකකට අයත් වන්නේය. සර්වඥතා ඥානයට ඒ සියල්ලම දැනෙන්නේය. ඒවා යම් තරමකට දැනෙනවා නොව ඒ ඒ ධර්මයට අයත් වෙන්වෙන් වූ ලක්ෂණයන්ගේ වශයෙන්ද අනිත්‍යාදී සාමාන්‍ය ලක්ෂණ වශයෙන්ද දැනෙන්නේය. නිවනද ශුන්‍යතාදී වශයෙන් අනේක ආකාරයෙන් දැනෙන්නේය. ප්‍රඥප්තීන් ප්‍රඥප්ති වශයෙන් දැනෙන්නේය. පටිසම්භිදා මග්ගයෙන් නත්ති තස්ස භගවතෝ අඤ්ඤතං අදිට්ඨං අවිදිතං අසංචික්ඛතං අපස්සං පඤ්ඤාය අතීතං අනාගතං පච්චුප්පන්නං උපාදාය සබ්බේ ධම්මා සබ්බාකාරේන බුද්දස්ස භගවතෝ ඥානමුකේ අපාතං ආගච්ඡanti යං කිංචි නෙය්‍ය නාම අත්ථිතං සබ්බං ජානි ජානිතබ්බං අත්තත්තෝ වා පරත්තතෝ වා උභයත්තෝ වා දිට්ඨ ධම්මිකෝ වා අත්තෝ සම්පරායිකෝ වා අත්තෝ උත්තානෝ වා අත්තෝ ගම්බීරෝ වා අත්තෝ අත්තෝ ගුල්හෝ වා අත්තෝ පටිච්චානෝ වා අත්තෝ නෙය්‍යෝ වා අත්තෝ නීතෝ වා අත්තෝ අනවජ්ජෝ වා අත්තෝ නික්ඛලේසෝ වා අත්තෝ වෝදානෝ වා අත්තෝ නික්ඛලේසෝ වා අත්තෝ වෝදානෝ වෝ අත්තා පරමත්තෝ වා අත්තෝ සබ්බන්තං අන්තෝ බුද්ධ ඥානා පරිවත්තති. තේරුම පාරමිතා පුඤ්ඤබලයෙන් ඇති වූ අරහත් මාර්ග ඥානයෙන් සකල ධර්ම විශේෂෙහි පැවති සම්මෝහය දුරු කළ වූ ඒ භාග්‍යවතුන් වහන්සේට නොදන්නා ලද්දක් නොදක්නා ලද්දක් ඥානයෙන් නොපමිනන ලද්දක් ප්‍රත්‍යක්ෂ නොකරන ලද්දක් ප්‍රඥාවෙන් ස්පර්ශ නොකරන ලද්දක් නැත. අතීත වූද අනාගත වූද වර්තමාන වූද සකල ධර්මයෝ සර්වාකාරයෙන් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ඥාන අභිමුඛයට පැමිණෙති. ආත්මාර්ථ වූද පරාර්ථ වූද උභයාර්ථ වූද දෘෂ්ට ධර්මකාර්ථ වූද සම්පරායාකාර්ථ වූද උත්ථානාර්ථ වූද ගම්බීර ආර්ථ වූද ගුඨා ආර්ථ වූද ප්‍රතිච්ඡන්නාර්ථ වූද නෙය්‍ය ආර්ථ වූද නීතාර්ථ වූද නිර්වද්‍ය වූද නික්ලේශ ආර්ථ වූද පරිශුද්ධ ආර්ථ වූද පරමාර්ථ වූද යම් දත යුත්තක් වේ නම් ඒ සියල්ල බුදුන් වහන්සේගේ ඥාන තුල ඒ ඥානයට හසුව පවතින්නේය. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ඥානයට අතීතයට යවන කලෙහි එහි සැපෙන පැකිලෙන තැනක් නැත. අනාගතයට යවන කලෙහි එහි සැපෙන පැකිලෙන පවතින තැනක් නැත. වර්තමානයේහිද භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ නුවණ ඉදිරියට අසමර්ථ වී සැපෙන තැනක් නැත. දතයුත්ත යම් පමණද භාග්‍යවතුන් වහන්සේගේ ඥානය එපමණ වන්නේය. ඥානය යම් පමණද දතයුත්තද එපමණමයි වන්නේය. දතයුත්ත ඉක්මවා ඥානය නොපවති. ඥානය ඉක්මවා දතයුත්තද නැත. ඥානය දතයුත්ත යන මේ දෙක ඔවුනොවුන් කෙලවර කොට පවතින්නේය. දෙවියන් සහිත මරුන් සහිත බ්‍රාහ්මයන් සහිත ලෝකයා විසින් ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙව් මිනිසුන් සහිතව සත්ව සමූහයා විසින් දක්නාලද අසනාලද ගාන ජීවහා කාය විඥානයන් කරන කොට ලද්දා වූ මනෝද්වාරයෙන් ගන්නාලද පැමිණෙන ලද සොයන ලද සිත හසුරුවන ලද යමක් වේද යම් ඥානයක් වේද ඒ සියල්ල දනි. ඒ ඥානය සර්වඥතා ඥානයයි. පටිසම්භිදා මග්ගෙන් ඒ පාඨයේ අදහස මේ සත්වයා මේ පුද්ගලයා රූපාදී ආරම්මණයන් අතුරෙන් මෙතරම් අරමුණක් දැක මෙනම් අරමුණක් දැන දැන් සතුටෙන් හෝ නොසතුටෙන් හෝ මැදහත්ව සිටින්නේය. මොහු මෙබඳු කල්පනාවකින් සිටින්නේය. මොහුගේ සිත මෙසේය. මොහුගේ සිත මෙනම් දෙයක් පවතින්නේයයි කියා අනේකදා ලෝක ධාතුවල වෙසෙන සත්වයන් ගැන හා ඔවුන්ගේ සිත්වලට අරමුණු වන සියල්ලද දන්නා ඥානය සර්වඥතා ඥානය යනුයි. ලෝකය ඉතා විශාලය. ලෝක ධාතූහුම අනන්තය. එක් එක් ලෝක ධාතුවක ඇති සත්ව සංස්කාරයෝ ඉතා බොහෝය. ඒ සියල්ල එක විට දැකිය හැකි නුවණක් ඇති විය නොහැකිය. එබැවින් එක විට සියල්ල දත හැකි සර්වඥත්වයක්කට නොපැමිණිය හැකිය. අනන්ත ලෝක ධාතුගත අනන්ත සත්ව සංස්කාරයන් එකින් එක බලා එකින් එක දැන කිසි කලෙක අවසන් නොකළ හැකිය. එබැවින් එකින් එක බලා අවසන් කොටද කිසිවෙකු සර්වඥත්වයට නොපැමිණිය හැකිය. අතීතේහි ඇතැම් තීර්ථකයෝ යන එන සිටින හිඳින නිදන හැම වේලේම සියල්ල පැනන නුවණක් ඔවුන්ට ඇතැයි කීහ. එබඳු දර්ශනයක් නොවිය හැකි බැවින් ඔවුන්ගේ කීම මිත්‍යාවකි. සර්වඥතා ඥානෙයයි කියනුවේ වුවමනා විටක වුවමනාදය දැකිය හැකි නුවණකටය. සෑම නුවණකටම සියල්ල නොදැනේ. ඒ නුවණට විශේෂය පමණක් දැනේ. අවිශේෂය නොදැනේ. තථාගතයන් වහන්සේගේ සර්වඥතා ඥානයට නොදැනෙන නොහසුවන දෙයක් නැත. එබැවින් එයට සර්වඥතා ඥානයයි කියනු ලැබේ. ඒ නුවණ ඇති බැවින් භාග්‍යවතුන් වහන්සේ සර්වඥ නම් වෙති. සර්වඥතා ඥානය ඇතේ කියා උන්වහන්සේට නිරතුරු සියල්ල පෙනී ඇත්තේද නොවේ. ආවර්ජනය කළහොත් නොපෙනෙන දෙයක්ද නොවේ. අනාවරණ ඥානය. ඇසට පෙනෙන්නත් බිත්ති ආදියෙන් ආවරණය වුවහොත් නොපෙනේ. පොල් ගෙඩියක් දෙස බලන විට එහි පිට පොත්ත පෙනේ. පිට පොත්තෙන් වැසුණු පොල් කෙඳි කොහොබත් නොපෙනේ. පොල් එල්ලෙන් වැසෙන නිසා පොල් කටු නොපෙනේ. මෙසේ පෙනෙන හරියේ ඇති දෙය ඇසට ආවරණය වන්නාක් මෙන් සර්වඥතා ඥානය ආවරණය කරන දෙයක් නැත. කාලය හෝ බිත්ති ප්‍රාකාර පර්වත ආදිය සර්වඥතා ඥානයට ආවරණය නොවේ. ඉදිරියෙහි කොතෙක් දේ ඇතද ඒවායෙහි පැකිලීමක් නැතිව සර්වඥතා ඥානය උවමනාතනට ගමන් කරන්නේය. එයට ආවරණයක් නැත. එබැවින් සර්වඥතා ඥානයට අනාවරණ ඥානය යයිද කියනු ලැබේ. ඒ බව පටිසම්භිදා මග්ගේහි සබ්බං සංකතම සංකතං ජානාතිනි සබ්බං යුත ඥානං තත්ත ආවරණං නත්තිති අනාවරණ ඥානං යනුවෙන් ප්‍රකාශිතය. බුද්ධ පද අර්ථය. මේ පටිසම්භිදා මග්ගේහි බුද්ධ යන පදේ විවරණය කර ඇති ආකාරයයි. කවරාර්ථයකින් බුද්ධ නම් වේත්, චතුරාර්ය සත්‍යයන් අවබෝධ කළ බැවින් බුද්ධ නම් වේ, චතුරාර්ය සත්‍යයන් සත්වයන්ට අවබෝධ කරවන බැවින් බුද්ධ නම් වේ, සියල්ල දත් බැවින් බුද්ධ නම් වේ, සියල්ල දක්නා බැවින් බුද්ධ නම් වේ, අන්‍යයන් විසින් අවබෝධ කරවිය යුත්තෙකු නොවන බැවින් බුද්ධ නම් වේ, නානා ගුණයෙන් වෑස්සෙන බැවින් බුද්ධ නම් වේ, කාම ආදී ආශ්‍රවයන් ක්ෂය කළ බැවින් බුද්ධ නම් වේ, උපක්ලේශ විරහිත බැවින් බුද්ධ නම් වේ, ඒකාන්තයෙන්ම රාගය දුරු කළ බැවින් බුද්ධ නම් වේ, ඒකාන්තයෙන් ද්වේෂය දුරු කළ බැවින් බුද්ධ නම් වේ, ඒකාන්තයෙන් මෝහය දුරු කළ බැවින් බුද්ධ නම් වේ, ඒකාන්තයෙන් නික්ලේශී බැවින් බුද්ධ නම් වේ, ඒකායන මාර්ගයේහි ගියනුයේ බුද්ධ නම් වේ, එකලාව අනුත්තර සම්‍යක් සම්බෝධිය අධිගමනය කළ බැවින් බුද්ධ නම් වේ, අබුද්ධිය නැසූ බැවින් බුද්ධ නම් වේ. බුද්ධ යන මේ නාමය මව විසින් තබන ලද්දක් නොවේ, පියා විසින් තබන ලද්දක් නොවේ, සහෝදරයන් විසින් තබන ලද්දක් නොවේ, සහෝදරියන් විසින් තබන ලද්දක් නොවේ, මිත්‍ර මිත්‍රාදීන් විසින් තබන ලද්දක් නොවේ, නෑයන් සහ ලේනෑයන් විසින් තබන ලද්දක් නොවේ, ශ්‍රමණ බ්‍රාහ්මණයන් විසින් තබන ලද්දක් නොවේ, දෙවියන් විසින්ද තබන ලද්දක් නොවේ. බුද්ධ යන මේ නාමය සර්වඥයන් වහන්සේට අරහත් මාර්ග සංඛ්‍යාත විමෝක්ෂයාගේ කෙලවර ලබන ලද සර්වඥත්වවාදී ගුණයෙන් නිසා ලැබී නාමයකි. භාග්‍යවත් බුදුවරයන් වහන්සේට බෝධි මූලයේදී සර්වඥතා ඥානය ලැබීම නිමිත්ත කොට ලැබෙන ප්‍රඥප්තියකි.